සාදු සාදු සාදු සුප්පබුද්ධං පබුද්ධංති සදා ගෝතම ශාවකා යේ සං දිවාච රන්තෝච නිංචං බුද්ධ ගතා සති. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ, ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයේ අවසරයි, සදහවත් වාසනාවන්ත පින්තුනි, ඔබ කවුරුත් මේ සන්ධ්‍යා යාමෙහි රැස්වලා සිටින්නේ මේ ලෝකයේ පහළ වෙච්ච උතුම්ම මනුෂ්‍ය රත්නය වෙනුවෙන් අපේ කෘතඥතාවය පූජාව පළ කරන්නටයි. අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙනුත් උන්වහන්සේට කලින් මේ ලෝකයේ කලින් කල පහළ වී වදාළ විපස්සී සිකේ වෙස්සබෝ, ඒ වගේම කකුසඳ කොණාගම කාශ්‍යප කියන මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සත්නම වෙනුවෙන් පැවැත්වෙන සත්බුදු වන්දනාව සහ බුද්ධානුස්සතිය උතුම් පුණ්‍ය කර්මයටයි ඔබ සහභාගී වී සිටින්නේ. පින්තුනි, අප මේ ලෝකයේ කෘතඥතාවය දක්වන අතුරින් ප්‍රධානම දෙන්නෙක් තමයි අපේ අම්මා තාත්තා දෙන්නා. ඒ අම්මා තාත්තා දෙන්නා අපට පිහිට උනේ අපේ මවගේ කුසේ පිළිසිඳ ගත් අවස්ථාවේ ඉඳලා. නමුත් මේ ලෝකයේහි අපි පහළ වෙන්න කල්ප ගානකට කලින් ඉඳන් අප වෙනුවෙන් යම් කිසි මනුෂ්‍ය රත්නයක් ඇස් ඉස් මස්ලේ දන් දීලා අතිශය දීර්ඝ කාලයක් යම් කිසි පරිත්‍යාගයක් කරා නම් අන්නේ උත්තමයන් වහන්සේ වෙනුවෙනුයි ඔබ මේ කාලය කැප කරන්නේ. එනිසා ලෝකේ යම් කිසි කෙනෙක් කලගුණ සලකන අය ඉන්නවනම්, කලගුණ සලකන බව දන්නවනම්, එතනත්තා තමන්ගේ අම්මට තාත්තට සලකන වගේම සාරාංශංකේ කාලපලක්ෂයකට අධික කාලයක් අප වෙනුවෙන් ඇස් ඉස් මස්ලේ දන් දීලා අපමණ පරිත්‍යාගයක් කරලා අප වෙනුවෙන් ශ්‍රේෂ්ඨ ධර්මයක් අනාවරණය කරලා දුකේ නිදහස් වෙන මාවත විවර කළ දීපු මේ උත්තමයන් වහන්සේ වෙනුවෙනුත්, එවාගේම උන්වහන්සේගේ සරණ ගිය ශ්‍රාවක සංඝරත්නය වෙනුවෙනුත් වසර 2600කට අධික කාලයක් ජීවිත පරිත්‍යාගයෙන් මේ උතුම් සද්ධර්මය රැකගෙන ඇවිල්ලා වර්තමානය අපට දායාද කරපු ඒ උතුම් මහා සංඝරත්නය වෙනුවෙනුත් අපි කළ ගුණ සලකන්නට ඕන. අන්නේ ගුණ අපේ ජීවිත තුළින් ක්‍රියාත්මක වෙනකොට අපේ යටි අප්‍රමාණ පින් සිතිවිලි පහළ වෙනවා, අපේ සිත පිරිසිදු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී බුදුගුණ සිහිපත් කරනකොට අපේ හිතේ තියෙන දුක, සංකා, සංවේග දුරු වෙලා හිත පහන් වෙනවා. උන්වහන්සේගේ සද්ධර්මය අපි සිහිපත් කරනකොට ඒ සද්ධර්මය තුළින් අපේ හිත නිවේසන සියනවා. ඒ උතුම් සද්ධර්මයේ සරණ ගිහිපු සරියුත් මුගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේලා සිහිපත් කරනකොට අපේ හිතේ ප්‍රසන්න බව, සතුට, සැනසීම වැඩි වෙනවා. අනේ ත්‍රිවිධ රත්නේ වෙනුවෙනුයි අද අප මේ රැස්වල සිටින්නේ, අද අපි මේ පුද පූජා පවත්වන්නේ. යම්කිසි කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කාන්ස පූජාවක් නේද, මේක එච්චර ප්‍රබල කුසලයක් වෙනවාද කියලා කෙනෙකුට හිතේ සැකයක් ඇති වෙන්න පුළුවන්. නමුත් පින්නතින වහල ඇති මට හොඬලි පිළිබඳව මරණසන්න මොහොතෙහි තමන්ට ඇඳෙන් අනිත් පැත්තටවත් මුහුණ හරවන්නටවත් බැරුව හිටිය ඒ මට කොණ්ඩලීට අපේ බුදුරජාණන් වහන්සේ හු හිටිය බිත්තිය පැත්තට බුදුරැස් විහිදවලා ඒ අසරණ මට කොණ්ඩලීව සුගතිගාමී කරන්නට උන්වහන්සේ උපකාර කළා. ඒ වගේම චත්තමානවක එදාම මීයන්න හිටිය තරුණ කුමාරයා, ඔහුට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ගුණ තින ගාථා තුනක් උගන්නලා ඔහු සුගතිගාමී කෙරෙව්වා. අදත් ඒ චත්තමානවක දිව්‍ය පුත්‍රය වශයෙන් දිව්‍ය ලෝකයේ සැප මිදිනවා. බුදුරජාණන් වහන්සේගේ රූපස්ත්‍රිය දැකලා, උන්වහන්සේගේ ගුණයක් සිහිපත් කරලා, වසර දහස් ගානක් කල්ප ගානක් සුගතිගාමි වෙන්න පුළුවන් නම් ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මෙන්ම උන්වහන්සේ දේශනා කරපු ධර්මය ඒ උතුම් මහා සංඝරත්නය ගැන සීකරෝතින් අපට කොයි තරම්නම් සැනසීමක් යහපතක් අදුරුදියක් අපේ ජීවිතවලට සැලසෙනවද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ අප සරණ ගිය ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙන්ම ඒ වගේම මේ ලෝකයේ පහළ වෙච්ච හැම බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේම ළඟ තිබිච්ච ගුණ සමුදාය, උන්වහන්සේලාගේ සේවය, උන්වහන්සේගේ සදහම් පණිවිඩය පිළිබඳව ත්‍රිපිටකයේ නොඑක් තැන්වල කරුණු සඳහන් වෙනවා. එතර විශේෂයෙන් මහා නිදාන සූත්‍රය, දීඝනිකායේ සඳහන් වෙන මහා නිදාන සූත්‍රයේහි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා හත් නමක් ගැන විශේෂ විස්තරයක් සඳහන් වෙනවා. ඒකට හේතුව තමයි ගත වුණු කල්ප සියයක් තුළ මේ ලෝකයේ පහළ වෙලා අපමණ සත්‍යයන්ට නිවන් මඟ පහදා වදාළ මේට කල්ප 90කට කලින් වැඩ සිටිය විපස්සී බුදුහාඳුරෝ පිළිබඳවන් මේට කල්ප 36කට කලින් වැඩ සිටිය සීකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳවන් ඒ කල්පේම මේට කල්ප 36කට කලින් වැඩ සිටිය වෙස්සබු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් ඒ වගේම දැනට අප මේ ඉන්න මේ මහා භද්‍ර කල්පේ පහළ වුණු බුදුරජාණන් වහන්සේලා හතර නමක් පිළිබඳව ඒ කියන්නේ කකුසඳ, කොණාගම, කාශ්‍යප සහ ගෞතම කියන මෙන්න මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සමග මේ සත්බුදුරජාණන් වහන්සේල පිළිබඳව ත්‍රිපිටකයේ නොඑක් තැන්වල කරුණ සඳහන් වෙනවා. උන්වහන්සේලා හිටිය කාලය, උන්වහන්සේලාගේ ආයු කාලය, උන්වහන්සේලාගේ දෙමව්පියන්, උන්වහන්සේලාගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා, ප්‍රධාන උපස්ථායක, උන්වහන්සේලාගේ රූපශ්‍රීය, උන්වහන්සේලාගේ ගුණ සමුදාය ආදී මේ කරුණු ත්‍රිපිටකයේ තුල සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට කලින් වැඩ සිටිය මේ බුදුරජාණන් වහන්සේලා හය නම අභියස නියත විවරණ ලබාගෙන තියෙනවා. අනිත් බුදුරජාණන් වහන්සේලා විශේෂයෙන් නියත විවරණගත්තු බුදුහාමුදුරුවන් වහන්සේලා අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ සහෝදරයන් වගේ කලින් කල මේ ලෝකේ වැඩ සිටලා මේ ලෝකයාට දෙවියන් බ්‍රහ්මයන් මිනිසුන් සහිත මේ ලෝකයාට සදහමග දේශනා කරපු උත්තමයන් වහන්සේ. ඉතින් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල තිමිච්ච අරහං ආදී බුදුගුණ සමුදාය උන්වහන්සේලා කරපු පරිත්‍යාගයන් දාන සීල නෙක්ඛම් ප්‍රඥාදී පාරමිතා ධර්මයන් ඒ පාරමිතා ධර්මයන් පාරමිතා උපපාරමිතා පරමත පාරමිතා ආදී වශයෙන් කරපු කැපවීම මේ කරුණ වහනකොට පින්නතුනි අපේ හිතේ බලවත් ශ්‍රද්ධාවක් අට ගන්නවා. එනිසා තමයි ශ්‍රී ලාංකික අතීත බෞද්ධයන් සඳහන් කළේ බුදුගුණ මුත්තේපුල් මෙත් බහා උත්මුත්සිත් නොවේවා කෙනෙකිදු පරවැඩ මුත්පියෝමා. සිංහල තේරෙනවද? බුදුගුණ මුත්තේපුල් කතා කරනවා නම් බුදුගුණයක්මයි කතා කරන්න ඕන. මෙත් බහා උත්මුත්සිත් සිතවිල්ලක් එනවා නම් මෛත්‍රී සිතවිල්ලමයි එන්නට ඕන. ඒ වගේම නොවේවා කෙනෙකිදු පරවැඩ මුත්පියෝමා කරනවා නම් අනිත් අයට උපකාරයක්මයි යහපතක්මයි කරන්න ඕන කියලා මේක තමයි අතීත ශ්‍රී ලාංකික බෞද්ධයාගේ සංකේතය ප්‍රාර්ථනාව අදිස්ථානය. එනිසා කතා කරනවා නම් අපේ මුවෙන් පිට වෙන්නට ඕන බුදුගුණ පිළිබඳව අරහං සම්මා සම්බුද්ධාදී මේ උතුම් බුදුගුණ බුදුහාඳුරෝ කියලා කියන්නේ මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් තමන් හිත ඉහෙලටම දිනු කරපු උත්තමයන් වහන්සේ. උන්වහන්සේගේ ගුණ අහන ප්‍රමාණයට ශ්‍රද්ධාව දිනු වෙනවා. ශ්‍රද්ධාව දිනු වුණු පමණට මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්න ඕන කියන දැඩි වීරියක් හට ගන්නවා. අන්නේ වීරිය තුළින්ම තමන්ට වඩන්නට ඕන මාර්ගය විවර වෙනවා. ඒ තමයි සතර සතිපට්ඨානයේ සතිඉන්ද්‍රිය දිනු වෙනවා. ඒ සතර සතිපට්ඨානය තුළ ඉන්නකොට සමාධිය හිත ඒකඟ බව දිනු වෙනවා. සමාධිඉන්ද්‍රිය දිනු වෙනවා. සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියපු ආකාරයට හිත සමාධිමත් වෙනකොට අනිත්‍යතාවය ප්‍රකට වෙනවා. ශ්‍රද්ධාවෙන් පටන් ගන්න මේ ධර්ම මාර්ගය සද්ධර්ම ශ්‍රවණෙන් ආරම්භ වෙන මේ සදහම් ගමන් මඟ පිනතුනි ඉදිරියට යනකොට අපට මොකද්ද වෙන්නේ? අවසාන වශයෙන් එක පැත්තකින් තමන්ගේ හිතේ මෛත්‍රිය උතුරා යනවා. සබ්බේ සත්තා භවන්ත සුඛි සත්තා කියලා ලෝකේ ඉන්න හැම දෙනෙක්ම තමන්ගේ දරුවන් වගේ බලන්න පුළුවන් මට්ටමට තමන්ගේ මනස දිනු වෙනවා. අනිත් පැත්තට සතර සතිපට්ඨානය තුල ඉන්නකොට එක පැත්තකින් සිහිය දිනු වෙනවා, අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු වෙනවා. අවසාන වශයෙන් මොකද තමන්ට ප්‍රකට වෙන්නේ? තමන්ගේ සිතට සිතවිල්ලක් එනකොටම දන්නවා ඒ සිතවිලි අනිත්‍යතාවය, සමුදේවය, උදයබ්බය, යංකින්චි සමුදේ ධම්මං, සබ්බන්තං නිරෝධ ධම්මං. සබ්බේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. යම් කිසි කෙනෙක් අනිත්‍යතාවය දකිනවා නම් මෙන්න මේක තමයි විමුක්තියට, ශාන්තියට, නිවීමට මඟ කියලා බුදුහාමුදුරෝ අපට දේශනා කළා. පින්තුනි, ශ්‍රද්ධාවෙන් ආරම්භ වෙන මේ ගමන් මාර්ගය දුකෙන් නිදහස් වෙලා අපි ප්‍රඥාව තුළ අභිෂේක ලබනවා. මෙන්න මේ සඳහන් මගේ පින්තුනි බුද්ධානුස්සතිය, බුදුහාමුදුරන්ගේ බුදු ගුණ සිහිපත් කිරීම ප්‍රධාන කාර්යභාරයක් වෙනවා. මේ ශ්‍රද්ධාව ඇති වෙච්ච පමණටයි අපේ අනිත් ගුණ දහම් දිනු වෙන්නේ. ඒ ශ්‍රද්ධාවත් එක්කම කෘතඥතාවය හටගන්නවා. පින්තුන් අහලති බුදුහාඳුරන්ගේ කාලේ වැඩ සිටිය සැරියුත් මාහිමියන් වහන්සේ, උන්වහන්සේට මුලින් ධර්ම දේශනා කරපු අස්සජි හාමුදුරුවෝ ඉන්න දිහාවට හිස දාලයි උන්වහන්සේ හැමදාම සැතපුනි. ඒ වගේ අප්‍රමාණ කෘතඥතාවයක් ඇති වෙනවා අපට මේ සද්ධර්මයේ දායාද කරපු මහා සාගරයේහි ජලයට වඩා තමන්ගේ ශරීරයේ ලේ දන් දීලා, මේ මහා පොළවේ පස්වලට වඩා තමන් වහන්සේගේ ශරීරයේ මස් දන් දීලා, අහසෙහි තාරකා වලට වඩා තමන්ගේ නෙත් දන් දීලා, මහා මේරු පර්වතයට වඩා සාමාන්‍ය හිස් නෙවෙයි රජකම් කරන කාලේ ඔටුනු පළං හිස් දන් දීලා, අපමණ පරිත්‍යාගයක් අප වෙනුවෙන් කරලා මේ උතුම් සද්ධර්මයක් අපට දායාද කරපු, ඒ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනයේ සෝභමාන කරපු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙනුත්, උන්වහන්සේට කලින් වැඩ සිටිය විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ, සීකී සම්මා සම්බුදුරජාණන් වහන්සේ, වෙස්සපු සම්බුදුරජාණන් වහන්සේ, ඒ වගේම කකුසඳ සම්මා සම්බුදුරජාණන් වහන්සේ, කොණාගමන සම්මා සම්බුදුරජාණන් වහන්සේ, කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේ යන මේ සත්බුදුරජාණන් වහන්සේලා තමන්ගේ ඉදිරිපිට වැඩ සිටිනවා කියන බලවත් ශ්‍රද්ධාව උපදවාගෙන මේ ඔබ ඉදිරියේ තියෙන ලස්සන මල්, සුවඳවත් මල්, ඒ උතුම් බුද්ධ රත්නයේ වෙනුවෙන් තමන්ගේ හදවතෙහි බුදු කුටියක් කරලා පූජා කරමු, පූජා වේවා. මේ උතුම් පහන් ආලෝකය ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ලෝකයට පූජෝපහාරයක් පිණිස වේවා. මේ ජනිත කරගන්නා වූ උතුම් පුණ්‍ය ධර්මයන් හානි සංසයෙන් අපේ ජීවිතවලට සියලු යහපත සාන්ති උදා වේවා. අප මෙලොවට ජනිත කළ අපේ අම තාත දෙන ජීවත් වෙනෝ නම් දිගාසිරි ලැබේවා. ඒ ඇමිය ගිහිල් ඉන්නවා නම් ඒ අයට සුගතිගාමි සම්පත් සැලසේවා. මේ විශ්වයේ අන්ධකාරයෙන් සිටින, ආහාර පාන හිගෙන් සිටින යම් තාක් සත්‍යයන් සිටිත් නම් ඒ සියලු සත්‍යෝ මේ පිණින් ආලෝකය ලබත්වා, ආහාර පාන ලබත්වා, සුවපත්ත්වා. අප හැම දිනාටම මේ පින උතුම් වූ නිවන් පිණිසම හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් බලවත් ශ්‍රද්ධාවෙන් මේ පින්කමට සහභාගී වෙන්න, ඒ වගේම මේ වැඩසටහන අතරතුරදී කියවෙන ගාථාදිය ඔබට දීපවත් පත්‍රිකාවල සඳහන් වෙනවා. ඒව තියෙන තැන් හොඳට බලාගෙන මේ ස්වාමින් වහන්සේ සමග එකට සක්‍රීයව සහභාගී වෙන්න, ඔබ වෙනුවෙන් විශේෂ කැපවීමක් කරලා බොහොම වෙහෙස මාන්සියක් වෙලා ඔබට ලොකු කුසලයක් ඇති කළ දෙන්නට, ඔබේ දිවි මඟ පහන් කරන්නට මේ ස්වාමින් වහන්සේලා දින ගාණක් නිදි වරාගෙන මේ දැඩි අවුවේ ඉඳගෙන දවල් කාලේ ඔබ වෙනුවෙන් හෙළපු දහඩිය මහන්සිය වෙනුවෙන් ඔබ මේකට ශ්‍රද්ධාවෙන් සහභාගී වෙන්න, ඒක තමයි උන්වහන්සේලා බලාපොරොත්තු වෙන දේ. ඒ තුලින් ඔබේ සිතේ කුසලයේ දිනු කරගනිමු. මේ පින අප හැම දිනාටම උතුම් වූ නිවන් සුව පිණසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.